ඒකත් අපි කවුරුවත් වෙනින් පිනින්නෙත් නැහැ කවුරුවත් දිනවන්න පරද්දන්න අපි වැඩ කරන්නෙත් නැහැ අපිට මේ ප්‍රතිපත්තියේ ජයග්‍රහණය කිරීම සඳහා අපි ඉදිරියටත් පෙනී ඉන්නවා මේ මෛත්‍රී පාලසේ උන්නේ කිසියම් උත්සාහයක් දරුවානේ කිසියම් උත්සාහයක් දරුවා එතුමාට ඒක කරගන්න දුන්නේ නැහනේ දුන්නේ ඒ ඉතින් ඒකෙදීත් ප්‍රශ්නයක් නැහැ මේකම හේතුව මේ විධායක ජනාධිපතිගමේ අවශ්‍ය කිරීමට තියෙන හොඳම උදාහරණයක් දැන් පේන මොකද මේකමේ තුල හැමදාම විධායක සහ ව්‍යවස්ථාදායක ගැටෙනවා දැන් මේ සැරේ මේ සියල්ල අසාර්ථක උනේ විධායක සහ ව්‍යවස්ථාදායක අතර ගැටීම